మజ్జిమ నికాయ 2.5.2 శీల సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాంగుంతరాపేసు చారికం చరమానో మహతా భిక్ఖు సంఘేన సంధిం అండ్ తేల సే భిక్ఖు సతే యేన ఆపనం నామ అంగుంతరాపానం నిగమో తద్వసరే అస్సో శిఖోకేనియో జటిలో సమనో ఖలు భోగోతమో సంకేపుంతో సంకేకులాపంబజితో అంగుంతరాపేసు చారికం చరమానో మహతా భిక్ఖు సంఘేన సంధిం అండ్ తేల సే భిక్ఖు సతే ఆపనం అనుపంత తంఖోపన భగవంతం గోతమం ఏవం కళ్యాణో కీర్తి సందో అంభుంగత ఇతిపిసో భగవారహం సమ్మా సంబుద్ధ వింజాచరణ సంపన్నో సుగతో లోకవిద్ అనుంతరో పురిషదం సారథి సంథాదేవ మనుసానం బుద్ధ భగవతి సోయిమం లోకం సదేవకం సమారకం సంబ్రహ్మకం సమనం బ్రాహ్మణిం పజం సదేవ మనుస్సం సయం అభిజ్ఞా సంచికత్వా పవేదేతి సోధమ్మం దేశేతి ఆది కళ్యాణం మజ్జే కళ్యాణం పరియోసన కళ్యాణం సాంతం సంవ్యంజనం కేవల పరిపూర్ణం పరిశుద్ధం బ్రహ్మచర్యం ప్రకాశేతి సాధుకోపన తథారూపానం అర్హతం దర్శనం హోతీతి అథ కోకేనియో జటిలో యేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవతా సంధిం సమ్మోది సమ్మోదనీయం కథం సారానీయం వీతి సారిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిషిన్నం ఖోకేనియం జటిలం భగవాధమ్మ్యా కథాయ సందంశేసి సమాదపేసి సముత్తేజేసి సంపహంసేసి अथ को केनियो जटिलो भगवता धम्मिया कथाय संदसितो समादपितो समुत्तेजितो संपहंसितो भगवन्तं एतदवोच अधिवासेतु मे भवं गौतमो स्वातनाय भत्तं सद्धिं भिक्खु संघेनाति एवं वुत्ते भगवा केनियं जटिलं एतदवोच महाखो केनिय भिक्खु संघो अंधतेलसानि भिक्खु सतानि त्वंचको ब्राह्मणेषु अभिपसन्नोति द्वितीयं पिखो केनियो जटिलो भगवन्तं एतदवोच किञ्चापि भो गौतम महाभिक्खु संघो अंधतेलसानि भिक्खु सतानि अहं च ब्राह्मणेषु अभिपसन्नो अधिवासेतु मे भवं गौतमो स्वातनाय भत्तं सद्धिं भिक्खु संघेनाति द्वितीयं पिखो भगवा केनियं जटिलं एतदवोच महाखो केनिय भिक्खु संघो अंधतेलसानि भिक्खु सतानि त्वंचको ब्राह्मणेषु अभिपसन्नोति तृतीयं पिखो केनियो जटिलो भगवन्तं एतदोच किञ्चापि भो गौतम महाभिक्खु संघो अंधतेलसानि भिक्खु सतानि अहं च ब्राह्मणेषु अभिपसन्नो अधिवासेतु मे भवं गौतमो स्वातनाय भत्तं सद्धिं भिक्खु संघेनाति अधिवासेसि भगवा तुन्हि भावेन अथ को केनियो जटिलो भगवतो अधिवासनं विदित्वा उत्थायासनायेन सको अस्समो तेनुपसंकमि उपसंकमित्वामित्तामच्चे ज्ञातिसालोहिते आमन्तेसि सुनन्तु मे भुन्तो मित्तामच्च ज्ञातिसालोहिता समनो मे गौतमो निमन्त्रितो स्वातनाय भत्तं सद्धिं भिक्खु संघेन येन मे कायवेयावतिकं करेयाथाति एवं भोति को केनियस्स जटिलस्स मित्तामच्च ज्ञातिसालोहिता केनियस्स जटिलस्स पटिसुत्वा अपे कच्चे उद्धानानि खनन्ति अपे कच्चे कंठानि फालयन्ति अपे कच्चे भाजनानि धुवन्ति अपे कच्चे उदकमणिकं प्रतिष्ठापयन्ति अपे कच्चे आसनानि पञ्ञापयन्ति केनियोपनजटिलो सामान्येव मण्डलमालं पट्यादेति तेन खोपनसमयेन शेलो ब्राह्मणो आपने पटिवसति तिन्नं वेदानं पारगो सनिघण्डुकेतुभानं साखरपभेदानं इतिहासपञ्चमानं पदको वैयाकरणो लोकायत महापुरुषलङ्कनेषु अन्वयो तीनि च मानवकशतानि मन्ते वाचेति तेन खोपनसमयेन केनियो जटिलो शीले ब्राह्मणे अभिप्रसन्नोति अथ खो शीलो ब्राह्मणो तीहि मानवकशतेहि परिवृतो जङ्घाविहारं अनुचङ्कममानो अनुविचरमानो येन केनियस्स जटिलस्स अस्समो तेनुपशङ्कमि अन्धशाखो शेलो ब्राह्मणो केनियस्स जटिलस्स अस्समि अपे कच्चे उद्धनानि खनन्ते अपे कच्चे कंठानि फालयन्ते अपे कच्चे भाजनानि धुवन्ते अपे कच्चे उदकमणिकं प्रतिष्ठापयन्ते अपे कच्चे आसनानि पञ्ञापयन्ते केनियं पनजटिलं सामान्येव मण्डलमालं पट्यादेन्तं दिस्वान केनियं जटिलं एतदोच किन्नु भूतो केनियस्स आवाहो वा भविष्यति विवाहो वा भविष्यति महायज्ञो वा पच्युपठितो राजा वा मागधो सेनियो बिम्बिसारो निमन्त्रितो स्वातनाय सन्धिं बलकाये नाति न मे भो शेल आवाहो भविष्यति नपि विवाहो भविष्यति नपि राजा मागधो सेनियो बिम्बिसारो निमन्त्रितो स्वातनाय सन्धिं बलकायेन अपि च को मे महायज्ञो पञ्चुपण्ठितो අත්තිභ සමනගතම සක්කෙ පුත්ත සක්කෙ කුලා පබ්බජිත අංගුත්තරාපේසුචාරිකං චරමානෝ මහතා භික්ඛු සංඝේන සද්ධින් අඩ්ඩතේලසේහි භික්ඛු සතේහි ආපනං අනුප්පත්ත තංඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්යානෝ කිත්ති සද්දෝ අම්භුංගත ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ විඤ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාති සෝමේ නිමන්තිතෝ ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේනාති බුද්ධෝති භෝකේනිය වදේසි බුද්ධෝති භෝ සේල වදාමි බුද්ධෝති භෝකේනිය වදේසි බුද්ධෝති භෝ සේල වදාමි බුද්ධෝති භෝකේනිය වදේසි බුද්ධෝති භෝ සේල වදාමීති අතකෝ සේලස්ස බ්‍රාහ්මනස්ස ඒතදෝසි ඝෝසෝපිඛෝයේසෝදුල්ලභෝලෝකස්මින් යදිදං බුද්ධෝති ආගතානිඛෝපනස්මාකං මන්තේ සුද්වත්තින්ස මහාපුරිසලක්ඛනානි යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේවගතියෝ භවන්ති අනඤ්ඤා සචේ අගාරං අඤ්ඤාවසති රාජාති චක්කවත්ති ධම්මිකෝ ධම්මරාජා චාතුරන්ත විජිතාවේ ජනපදත්තාචරියම්පත්තු සත්තරතන සමන්නාගතු තස්සිමානි සත්තරතනානි භවන්ති සේයතිදං චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මනිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං පරසහසංඛපනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමන්දන සෝයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන අභිවිජිය අඤ්ඤාවසති සචේ පනගාරස්මානගාරියං පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධ ලෝකේ විවට්ටච්ඡදෝ කහං පන භෝකේනිය ඒතරහි සෝභවං ගෝතමෝ විහරති අරහං සම්මා සම්බුද්ධෝති एवं वुत्ते केनियो जटिलो दक्षिणं बाहुं पङ्गहित्वा शीलं ब्राह्मणं एतदोच येने साभो शेल नीलवनराजीति अथ खो शेल ब्राह्मणो तीहि मानक सते सन्धि येन भगवा तेनुपसंकमि अथ खो शेल ब्राह्मणो ते मानव के आमन्तेसि अप्पसद्दा भुन्तो आगच्छन्तु पादे पादं निक्षिपन्ता दुरासदायिते भगवन्तो सिंहाएकचरा यदा चाहम्भो समनेन गौतमेन सन्धिं मन्तेयं मामे भुन्तो अन्तरन्तरा कथं ओपातेथ कथापरियोसानं मे भवन्तो आगमिन्तोति अथ खो शेलो ब्राह्मणो येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवता सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारानीयं वीति सारित्वा एकमन्तं निषिन्नो खो शेलो ब्राह्मणो भगवतो काये द्वत्तिं स महापुरिष लङ्कनानि सम्मन्नेसि अन्धशाखो शेलो ब्राह्मणो भगवतो काये द्वत्तिं स महापुरिष लङ्कनानि ये भूयेन थपित्वा द्विषु महापुरिष लङ्कनेषु कङ्खति विचिकिञ्चति नाधिमुञ्चति न सम्पसीदति कोशो हि ते च वन्थ गुह्यैः पहूत जिह्वताय चाति अथ खो भगवतो एतदोषि पश्यति खो मे अयं शेलो ब्राह्मणो द्वत्तिं स महापुरिष लङ्कनानि ये भूयेन थपित्वा द्विषु महापुरिष लङ्कनेषु कङ्खति विचिकिञ्चति नाधिमुञ्चति न सम्पसीदति कोशो हि ते च वन्थ गुह्यैः पहूत जिह्वताय चाति अथ खो भगवा तथा रूपं इन्धाभिसंखारं अभिसंखासि यथा अन्धशेलो ब्राह्मणो भगवतो कोशोहितं वन्थ गुह्यं अथ खो भगवा जिह्वं निन्नामित्वा उभोऽपि कन्नसोतानि अनुमसि परिमसि उभोपि नासिकासोतानि अनुमसि परिमसि केवलंपि ललाटमण्डलं जिह्वाय चादेशि अथ कोशेलस्य ब्राह्मणस्य एतदोऽसि समन्नागतो को समनो गौतमो द्वन्तिंस महापुरुषलङ्घनेः परिपुण्येः नो अपरिपुण्येः नो च को न जानामि बुद्धो वा नो वा सुतं कोपनमेतं ब्राह्मणानं बुद्धानं महल्लकानं आचार्यपाचार्यानं भासमानानं ये ते भवन्ति अर्हन्तो सम्मा सम्बुद्धा ते सके वन्ने भन्यमाने अत्तानं पातु करन्ति यन्नूनाहं समनं गौतमं सम्मुखा सारूपाहि गाथाहि अभिन्तवेयन्ति अथ कोशेलो ब्राह्मणो भगवन्तं सम्मुखा सारूपाहि गाथाहि अभिन्तवे परिपूर्णकायो सुरुचि सुजातो चारुदर्शनो सुवर्णवर्णोऽसि भगवा सुसुकदाठोऽसि वीर्यवा नरस्य हि सुजातस्य ये भवन्ति व्यञ्जना सब्बे ते तव कायस्मिन् महापुरुषलङ्घना प्रसन्ननितो सुमुखो ब्रह्मा उजुपतापवा मध्ये समनसङ्घस्य आदिञ्चोव विरोचसि कल्याणदर्शनो भिक्खु कञ्चन सन्निभत्त च किं ते समनभावेन एवं उत्तमवन्निनो राजा अर्हसि भवितुं चक्रवर्ती रथे सभो चातुरन्तो विजितावि जम्बुसण्डस्य ईश्वरो खत्या भोगी राजानो अनुयुक्ता भवन्तु ते राजाभिराजा मनुजिन्दो रज्जङ्कारेः गौतम राजाहमस्मि शेलाते धम्मराजा अनुत्तरो धम्मेन चक्कं वत्ते मे चक्कं अपतिवत्त्यं सम्बुद्धो पटिजानासि धम्मराजा अनुत्तरो ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෝතම කෝනුසේනාපති භෝත සාවකෝ සත්තුරන්වයෝ කෝතේමං අනුවත්තේති ධම්මචක්කං පවත්තතං මයා පවත්තිතං චක්කං සීලාති භගවා ධම්මචක්කං අනුත්තරං සාරිපුත්ත අනුවත්තේති අනුජාතෝ තථාගතං අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධස්මි බ්‍රාහ්මන විනයස්සමයි කංකං අධිමුච්චස්ස බ්‍රාහ්මන දුල්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභින්හසෝ යේ සංවේ දුල්ලභෝ ලෝකේ පාතු භාවෝ අභින්හසෝ සෝහම් බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ බ්‍රහ්මභූත අතිතුලෝ මාරසේනප් පමන්දනෝ සබ්බාමිත්තේ වසීකත්වා මෝදාමි අකුතෝ භයෝ ඉමං භන්තෝ නිසාමේත යථාභාසති චක්ඛුමා සල්ලකත්තෝ මහාවීරෝ සීහව නදති වනේ බ්‍රහ්මභූතං අතිතුලං මාරසේනප් පමන්දනං කෝදිස්සානප් පසීදේය අපි කණ්හාභිජාතිකෝ යෝමං ඉච්ඡති අන්වේතු යෝවානිච්ඡති ගච්ඡතු ඉදාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකේ ඒතඤ්ඤේ රුච්ඡති භූත සම්මා සම්බුද්ධ සාසනං මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකේ බ්‍රාහ්මනාතිසතායිමේ යාචන්ති පංජලීකතා බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකේ ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සීලාති භගවා සන්දිට්ඨික මකාලිකං යත්ත අමෝග පම්බන්ජා අපමත්තස්ස සික්ඛතෝති අලත්තකෝසේලෝ බ්‍රාහ්මනෝ සපරිසෝ භගවතෝ සන්තිකේ පම්බන්ජං අලත්ථ උපසම්පදං අතකෝකේනියෝ ජටිලෝ තස්සාරත්තියාච්චේන සකේ අස්ස මේ පනීතං කාදනියං භෝජනියං පටියාදා පෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි කාලෝ භෝගෝතම නිට්ඨිතං භත්තන්ති අතකෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචේවරං ආදාය යේන කේනියස්ස ජටිලස්ස අස්සමෝ තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි සන්ධින් භික්ඛු සංඝේන අතකෝ කේනියෝ ජටිලෝ බුද්ධ පමුඛං භික්ඛු සංඝං පනීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි අතකෝකේනියෝ ජටිලෝ භගවන්තං භුත්තාවින් ඕනිත පත්තපානින් අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නං කෝකේනියං ජටිලං භගවායි මායි ගාථායි අනුමෝදි අග්ගිහොත්ත මුඛායඤ්ඤා සාවිත්තේ ඡන්දසෝ මුඛං රාජා මුඛං මනුස්සානං නදීනං සාගරෝ මුඛං නක්ඛත්තානං මුඛං ඡන්දෝ ආදිච්චෝ තපතං මුඛං පුඤ්ඤං ආකංඛමානානං සංඝෝ වේ යජතං මුඛන්ති අතකෝ භගවා කේනියං ජටිලං ඉමාහි ගාථාහි අනුමෝදිත්වා උට්ඨායාසනා පක්කාමි අතකෝ ආයස්මාසේලෝ සපරිසෝ ඒකෝ වූපකට්ඨු අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසී කීනා ජාතිවසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං ඉත්තන්තායති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝ චඛපනායස්මා සේලෝ සපරිසෝ අරහතං අහෝසි අතකෝ ආයස්මා සීලෝ සපරිසෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා ඒකං සංචීවරං කත්වා යේන භගවා තේනංජලිම් පනාමිත්වා භගවන්තං ගාථාය අජ්ජභාසි යන්තං සරණ මාගම්ම ඉතෝ අට්ඨමි චක්ඛුමා සත්තරත්තේන භගවා දන්තං හා තව සාසනේ තුවබුද්ධ තුවං සත්තා තුවං මාරාභිභමුණි තුවං අනුසයේ චෙත්වා තින්නෝ තාරේසිමං පජං උපධීතේ සමතික්කන්තා ආසවාතේ පදාලිතා සීහෝව අනුපාදානෝ පහීන භයභේරවෝ භික්ඛවතිසතායිමේ තිට්ඨන්ති පංජලීකතා පාදේවීර පසාරේහි නාගා වන්දන්තු සත්තුනෝති සේල සුත්තං දුතියං